It's a month of blessing. මේ මාසය අපගේ ආශිර්වාද ලැබීමේ මාසයයි. And all kinds of blessings are flowing into our lives. විවිධ ආකාරයේ ආශිර්වාදයන් අපගේ ජීවිතයට පැමිණෙනවා. And all kinds of blessings are flowing out of our lives. ඒ වගේම අපගේ ජීවිත තුලින් පිටවලා යනවා විවිධ ආකාරයේ ආශිර්වාද. Because this is a month of blessings. මන්ද මේ මාසය අපගේ ආශිර්වාද ලැබීමේ මාසය නිසා. And today there is a greater flow of blessings today. අද දවසේ ඊට අති විශිෂ්ට මට්ටමක ආශිර්වාදයක් මේ සානේ තිබෙනවා ගලා යෑමක් මේ සානේ තිබෙනවා. If you have come expectant ඔබ අපේක්ෂාවෙන් මේ සානේට අද දවසේ පැමිණියා නම් whatever it may have been කුමක් වුවත් it is possible with him. උන්වහන්සේ තුල කළ හැකි විය හැකි. Hallelujah. It is possible with God. දෙවියන් වහන්සේ සමග එය විය හැකි. Hallelujah. So you are in the right place at the right time this morning. ඔබ මේ උදෑසන නිවැරදි ස්ථානයේ නිවැරදි වෙලාවට පැමිණලා තිබෙනවා. The best place to be on a Sunday morning is church. Amen. ඉරිදා උදෑසන හොඳම ස්ථානය තමයි සිටින්නට සභාව. Where else would you be on a Sunday morning? ඉරිදා උදෑසනක වෙන කොහෙ ඉන්නද අපි? Hallelujah. This is the house of the Lord. මේ දෙවියන් වහන්සේගේ ගෘහයයි. Hallelujah. Hallelujah. And he is breaking just like he broke bread, he is breaking blessings and distributing. Amen. අපි අද රොටි කැඩුවා වගේ මුන් වහන්සේ ආශිර්වාද කඩමින් බෙදා හරිමින් පවතිනවා. So congratulations for being here today. අද දවසේ මේ ස්ථානයේ සිටීම ගැන මම ඔබට සුබ පතන්නට කැමතියි. Tell the next person congratulations. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න. And if you're here for the first time ඔබ මේ ස්ථානයේ ප්‍රථම වතාවට සිටිනවා නම් I want to greet you. I want to say the love of Jesus Christ is in this place. Jesus Christ වහන්සේගේ ප්‍රේමය මේ ස්ථානයේ තිබෙනවා. And you are here because God has chosen you to be here. ඔබ මේ ස්ථානයේ සිටින්නේ දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන තිබෙන නිසා මේ ස්ථානයේ සිටින්නට. You know, today is going to be a beginning of a journey. An exciting journey for you. ඔබේ ජීවිතයේ ඉතාමත්ම උද්‍යෝගීමත් ගමනක ආරම්භයක් අද දවසේ. It doesn't matter where you have been, what condition you are here, but from today things are going to change for the better. ඔබ කොහේ හිටියත් මෙතෙක් කල මොන වගේ වාතාවරණයකින් මේ ස්ථානයට පැමිණියත් අද දවසේ පටන් ඔබගේ ජීවිතේ වඩා යහපතට සියලු දේ හැරවෙන්න යනවා. Your story is going to change from today. අද දවසේ ඉඳන් ඔබගේ කතන්දරය වෙනස් වෙන්නට යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Say my story is going to change. ඔබ කියන්න මගේ කතන්දරය අද දවසේ සිට වෙනස් වෙනවා. Hallelujah. See, in the presence of God anything is possible. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඕනෑම දෙයක් විය හැකි. Hallelujah. Hallelujah. Amen. You know, this is a place where destinies are shifted, changed. Iranama venas vena sthanayak me sthanaya. There was a man we see in the Bible in John chapter 5. Ya manushyek api dakinawa Yohan passena parichchede. Let's look at John chapter 5 verse 14. Yohan 5:14 desa balamu. Afterward Jesus findeth him in the temple and said to him, behold, thou art made well. Thou art made whole. Sin no more, lest a worse thing may come unto you. ඉන්පසු යේසුස් වහන්සේ දේව මාලිගාවේදී ඔහු දැක බලාපන්න නුඹ සුවය ලැබුවෙහිය නුඹට මේට වඩා නරකක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නැයි ඔහුට කීසේක. Now who was this man Jesus met in the temple in the church? දේව මාලිගාවේ සභාවේ කවුද හම්බුනේ යේසුස් වහන්සේට මුණ ගැසුනේ කවුද? If you go to the previous verses, this was a man who was impotent for 38 years. අවුරුදු 38ක් කොරව සිටපු මිනිසෙක් ගැන තමයි මෙතන කතා කරන්නේ. Remember that story, the man who got healed at the pool of Bethesda. ඒ Bethesda පොකුණේ සුවය ලැබපු මිනිසයා ගැන. Jesus healed this man. යේසුස් වහන්සේ මේ මිනිසයාව සුව කළා. But the Bible says in verse 14. 14 වෙනි පදේ බයිබලයේ කියනවා. Afterwards. ඉන්පසු ඉන් අනතුරුව. So that means he got healed. ඔහු සුවය ලැබුවා. Then when the Sabbath came, එසබත් දවස පැමිණියා. Jesus found this man in the temple. යේසුස් වහන්සේ මේ මිනිසයාව දැක්කා පූජා දේවමාලිගාවේ. So this man was in the right place at the right time. මේ මිනිසයා නිවැරදි ස්ථානයේ නිවැරදි වේලාවේ හිටියා. He did not know who healed him. කවුද ඔහුව සුව කරේ කියලා මේ මිනිස්සයා දැනගෙන හිටියේ නැහැ. Verse 13 if you go back. 13 වෙනි පදයට අපි නැවත ගියොත් and he that was healed will not know who it was. Sorry, that English is too high for me. He says the one who healed did not know who healed him. සුව කරනු ලැබූ මිනිස්සයා දැනගෙන හිටියේ නැහැ කවුද ඔහුව සුව කරේ කියලා. There it's in single. Even සුව කරනු ලැබූ මිනිස්සයා උන්වහන්සේ කවුද කියලා දැන නොසිටියා. So he did not know, but he wanted to find out. ඔහුට අවශ්‍ය වුණා දැනගන්න කවුද මාව සුව කරේ කියලා. Hallelujah. He received the healing. ඔහු සුව ලැබුවා. But he wanted to know the healer. දැන් ඔහුට අවශ්‍ය වුණා දැනගන්න කවුද මාව සුව කරේ. This was a smart man. දක්ෂ මනුෂ්‍යෙක් තිබුණා. Hallelujah. And he was in the right place at the right time. ඔහු නිවැරදි ස්ථානයේ නිවැරදි වේලාවේ සිටියා. Because he wanted to know who healed him. දැනගන්න අවශ්‍ය වුණා කවුද ඔහුව සුව කරේ කියලා. Because he knew Jesus was more than a healer. යේසුස් වහන්සේ සුව කරන්නෙකුට වඩා වැඩි බලයක් ඇති කෙනෙක් කියලා ඔහු දැනන් සිටියා. Hallelujah. Hallelujah. And Jesus had a message for him. යේසුස් වහන්සේ තුල යම් පණිවිඩයක් තිබුණා ඔහුට. Verse 14 he said unto him behold 14 වන පදේ කිව්වා thou art made whole ඔබ සම්පූර්ණත්වයට පැමිණෙනවා කියලා. Jesus is establishing his healing. ඉස්තර කරනවා ඔහුගේ සුවය. And then he gives also an instruction. තවත් උපදේශයක් දෙනවා. Sin no more, lest worse thing may happen unto thee. තවදුරටත් ඔබ පාපය නොකරන්න ඊට වඩා නපුරු දෙයක් ඔබට විය හැකි. So when this man came to the house of God, එනම් වහන්සේගේ ගෘහයට පැමිණියහම there was a message for him. යම් පණිවිඩයක් ඔහු ලැබුවා. Hallelujah. Hallelujah. This morning you have come here, there is a word for you from God. මේ උදෑසන ඔබ මේ ස්ථානයට පැමිණිය දෙවියන් වහන්සේගෙන් වචනයක් තිබෙනවා ඔබට. Hallelujah. You have not come here to just perform a religious duty. ආගමික යම් වතිවතාවන් ඉෂ්ට කරන්නට නෙවෙයි ඔබ මේ ස්ථානයට පැමිණලා. You have come to hear God's voice. දෙවියන් වහන්සේගේ කටහඬම අහන්නයි ඔබ මෙතන ඉන්නේ. Hallelujah. Hallelujah. And God's instructions. දෙවියන් වහන්සේගේ උපදේශ ලබන්නට. Which will take your life to a higher place. ඒ උපදේශ කරන කොටගෙන ඔබගේ ජීවිතයේ ඉහළ මට්ටමකට යනවා. In this case this man had an instruction how to keep his healing. මෙතන මේ මිනිසා ලැබපු උපදේශය තමයි ඔහුගේ සුවය කෙසේද රඳවා ගන්නේ. It is one thing to receive healing, it is another thing to keep your healing. සුවය ලබා ගන්න එක දෙයක්, නමුත් ඒ සුවය රඳවා ගන්න එක තවත් දෙයක්. There's much more God has for us. ඊට වඩා බොහෝ දේ දෙවියන් වහන්සේ තුල අපට තිබෙනවා. Hallelujah. Hallelujah. You know that is why we need to come to church. ඒක තමයි අපි දේව ගෘහයට පැමිණිය යුත්තේ. You know when we are in the presence of God. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපි සිටින විට we not only hear him. අපිට උන්වහන්සේව ඇසෙනවා පමණක් නෙවෙයි. But we begin to see him with our spiritual eyes. මේ අපගේ ආත්මික ඇස් වලින් උන්වහන්සේව දකින්නටත් පටන් ගන්නවා. You know do you know that just like you have optical eyes. අපිට පියවි ඇස් භෞතික ඇස් තිබෙනවා. We have spiritual eyes. ඔබ දන්නවද අපට ආත්මික ඇසුත් තිබෙනවා. Hallelujah. Hallelujah. So when we come to the presence of God. දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපි පැමිණෙන විට you not only hear අපිට ඇසෙනවා පමණක් නෙවෙයි but you also see. අපි දකිනවා. So there is audio and video. අපට ඇසෙනවා ඒ වගේම අපිට දකින්නටත් පුළුවන්. Hallelujah. Say audio and video. Audio තියෙනවා video තියෙනවා. This is a spiritual audio and video. ආත්මික audio සහ video. Now if you can see ඔබට දකින්න පුළුවන් නම් you know, Jesus said behold සම්පූර්ණත්වයට පැමිණෙන්න කිව්වා ජේසුස් වහන්සේ. And God told Abraham if you can see as far as you can see you will have it. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා ඔබට පෙනෙන තාක්කල් ඔබට අත්පත් කරගන්නට පුළුවන්. Hallelujah. Hallelujah. So when you come to church, සභාවට පැමිණියහම come prepared. ඔබ සූදානම්ව පැමිණෙන්න. That you not only hear but also see. ඔබ අසනවා පමණක් නෙවෙයි ඔබ දකින්නටත් යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Say audio and video. කියන audio සහ video. Hallelujah. Hallelujah. Because this is spiritual. මන්ද මේ ආත්මිකයි. So be prepared spiritually when you come to church. ඔබ සභාවට එනකොට ඔබ ආත්මිකව සූදානම්ව පැමිණෙන්න. You know, be prepared to come to church. ඔබ සූදානම්ව සභාවට පැමිණෙන්න. Don't be too busy that you cannot come to church now. ඔබ කාර්ය බහුල වැඩි වෙන්න එපා ඔබට සභාවට එන්න බැරි තරම්. Hallelujah. Say, I'm not a goat, but I'm a sheep. Mama bataluwek, eluwek nan nevey kiyala kiyanna. Say, I'm a sheep. Mama bataluwek. I'm not a goat. Mama eluwek nevey. Hallelujah. Hallelujah. I will listen to my shepherd. Mama mage inderata ahunkam denawa. Praise God. Prashansa weva. Hallelujah. I will always listen to my shepherd's voice. Nirantarayenma mama mage inderage katahandata ahunkam denawa mai. You know, Jesus said, "My sheep shall hear my voice." Yesus wahanse kiwa mage bataluwan mage katahanda asanne. My sheep know me and they will hear my voice. Mage bataluwan mawa dannawa oun mage katahanda handunanawa. Now how does God speak to us now? Kohomada deviyan wahanse apita katha karanne? One of the ways he speaks is through your pastor. Apita katha karana eka aakarayak thamai sabha palakatuma tulin. Because he is your shepherd in this world. මේ ලෝකේ ඔහු තමයි අපගේ එඳේරා. Hallelujah. Hallelujah. So you must recognize your shepherd. ඔබගේ එඳේරා ඔබ හඳුනා ගන්න අවශ්‍යයි. And make up your mind to listen to him. ඔබ මනස සකස් කර ගන්න අවශ්‍යයි මම මගේ එඳේරා කියන දේ අසනවා කියලා. Because when he speaks it's like God speaking. මන් ද ඔහු කතා කරනකොට දෙවියන් වහන්සේ කතා කරනවා වගේ. It will bless you, it will take your life higher. ඒ ඔබට ආශිර්වාදය ගෙන දෙනවා ඔබගේ ජීවිතේ ඉහළ මට්ටමකට ඔසවනවා. Hallelujah. So Hallelujah. When you come on Sunday to church, irida davase sabawata paminiyahama, you are in to receive many many blessings. Boho aashirwada labannata oba athul wenawa. Hallelujah. Hallelujah. Are you with me this morning? Oba samagada me udassana. Hallelujah. You're looking very beautiful today. Ita alankarai oba me udassana. I think God is opening my spiritual eyes. Devan wahanse mage aathmika as vivara karana oba dakina. Not only you're beautiful, you're shining as well. E wage oba alankarai oba bebelena sabawa. Hallelujah. Praise God. Amen. You know, last week I was sharing, we are just like Jesus. Ye sathe man bedagatta api Jesus wahanse wage. And God wants us to learn from him. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි උන්වහන්සේගෙන් ඉගෙන ගැනීම. That's why there's so much about Jesus in the Bible. ඒකයි යේසුස් වහන්සේ ගැන බොහෝ කාරණා බයිබලයේ තියෙනවා. He wants us to be like him. උන්වහන්සේගේ කැමැත්ත අපි උන්වහන්සේ වගේ වීම. And last week we looked at Jesus when bad news came to him, how he reacted. අසුභවාදී ප්‍රවෘත්තියක් පැමිණියහම යේසුස් වහන්සේ ප්‍රතිචාර දැක්වූ ආකාරය ගිය සතිය අපි බැලුවා. It's important how we respond in life circumstances, situations that come our way. apage jeevithe api muhuna dena vividhakara siduwim wala api prathichara dakwana aakare ithamatma wedagath. We cannot stop certain things happening in our lives. samahara dewal siduwenawa apita nathara karannata bæ apage jeevithe. But we can choose to act in the right way. නමුත් අපිට නිවැරදි ආකාරයෙන් ක්‍රියා කරන්න නැත්නම් ප්‍රතිචාර දක්වන්නට තෝරා ගත හැකි. We can act like Jesus. යේසුස් වහන්සේ වගේ ක්‍රියා කළ හැකි. How did Jesus act when he heard that his beloved cousin brother was killed, beheaded? යේසුස් වහන්සේ කෙසේද ප්‍රතිචාර දැක්වේ? යේසුස් වහන්සේගේ ඒ ඥාති සහෝදරයාගේ හිස ගසා දැමුවා කියලා ආරංචි වුණාම. He went to be alone to pray. තනිවම යාඥා කරන්න කාලය වෙන් කරා. He prayed. Hallelujah. ඔහු යාඥා කරා. If Jesus was a man of prayer. යේසුස් වහන්සේ යාඥාවේ මිනිසෙක්. That's why he never failed in life. ඒකයි ජීවිතේ කවදාක්වත් පැරදුනේ නැත්තේ යේසුස් වහන්සේ. If you train yourself to pray. ඔබ පුහුණු කරගත්තොත් ජීවිතේ යාඥා කරන්න. You will be a success every time in your life. ඔබ ජීවිතේ නිරන්තරයෙන්ම සාර්ථක පුද්ගලයෙක් වෙනවමයි. Hallelujah. Hallelujah. You know, these days I'm so excited. The church has become come to a new level in prayer. Amen. මේ දවස්වල මම ඉතාමත්ම උද්‍යෝගිමත් වෙනවා සබාව අලුත් තලයකට පැමිණලා යාඥාව තුල. People are praying hot tongues. ඒ උනුසුමන්නේ භාෂාව මිනිසයා යාඥා කරනවා. If you never heard of hot tongues. ඔබ උනුසුම් මේ යන්නේ භාෂාව ගැන අසලා නැත්තම්. You should speak to somebody about it. ඔබ ඒ ගැන කතා කරන්න අවශ්‍යයි යන්න ඇත. Hallelujah. Hallelujah. Last Friday we had so many men here praying. ගිය සිකුරාදා මේ ස්ථානයේ බොහෝ පුරුෂයන් යාඥා කරා. You know, when men come to pray, especially in the night. රාත්‍රී කාලයේ විශේෂයෙන් පුරුෂයන් යාඥා කරන්න. That means there's some serious prayer going on. බැරෑරුම් ලෙස යාඥාව සිදු වෙනවා එකෙන් අර්ථවත් වෙන්නේ. Hallelujah. So men, you know, come for the prayer meeting every Friday. හැම සිකුරාදා රාත්‍රියේ පැවැත්වෙන ඒ යාඥාවට පුරුෂයන් ඔබ සහභාගී වෙන්න. Hallelujah. Your life will be full of hot tongues. ඔබගේ ජීවිතයේ උනුස්සුම අනේ භාෂාවෙන් පිරි ඉතිරි යනවා. Psalm 112 verse 7. ගීතාවලිය 112 7. It says, he shall not be afraid of evil tidings. His heart is fixed, trusting in the Lord. ඔහු නරක ආරංචි වලට බය නොවන්නේ. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ. Who is this person? කවුද මේ පුද්ගලයා? It is a man who is praying. යාඥා කරන පුද්ගලයා. His heart is fixed. And he's trusting in the Lord no matter what happens. ඔහුගේ හදවත ස්ථිර වෙලා තිබෙනවා කුමක් වුවත් ස්වාමීන් වහන්සේ කෙරෙහිම විශ්වාසය තබමින්. He's not afraid of bad news. ඒ අසුභවාදී ආරංචි වලට බය නැහැ ඔහු. He's not a bayagulla. බයගුල්ලෙක් නෙවෙයි. He's not a coward. Because he's praying. මන්ද ඔහු යාඥා කරන නිසා. He can hear some bad news. ඒ නරක ප්‍රවෘත්තියක් පැමිණෙනවා. But as the bad news comes, ඒ අසුභවාදී ආරංචිය පැමිණියහම, the man inside him, ඇතුළාන්ත මිනිසයා එම මිනිසයාගේ, the greater one is rising strong. Hallelujah. ඒ විශිෂ්ට තනන් වහන්සේ නැගී සිටිනවා. He says, no weapon can fashion against me shall prosper. මට හේරෙවෙ කිසිම ආවියක් සපලවන්නේ නැහැ. He says, the greater one lives in me. ඒ අතිවිශිෂ්ට තනන් වහන්සේ මා තුළයි. Hallelujah. Hallelujah. Be a man of prayer. යාඥාවේ මිනිසෙක්. Be a woman of prayer. යාඥාවේ කාන්තාවක්. And you will not be afraid of anything in life. ජීවිතයේ කිසිම කාරණාවක් ගැන ඔබ බිය වෙන්නේ නැහැ. Praise God. ප්‍රශංසා වේවා. Hallelujah. Now yesterday I mentioned, last week I mentioned a story. ගිය සතියේ මම කතන්දරයක් කිව්වා. And at the end of that story we find many people came looking for Jesus. ඒ කතන්දරයේ අවසානයේ බොහෝ මිනිස්සු ආවා යේසුස් වහන්සේව සොයාගෙන. He was in a lonely place in a wilderness area. තනිව කාන්තාර ස්ථානයක යේසුස් වහන්සේ සිටියා. I think it was not when you say wilderness there was grass in that area. Esane e tanakola bohoma tibuna Jesus wahanse taniwa sitinnata thiyenne. It was far away from the city. E nagarayen ohu unwahanse aathwa giya. And there was the people came flocking to see Jesus there. Samuhaya Jesus wahansewa soyagena paminiya e sthaneta. Hallelujah. Hallelujah. And there is a story narrated from there. E sthanen yam kathandareyak kiyena. Pastor Ravi was already mentioning that 2-3 times. Pastor Ravi de tum parak e kathandare kiwa. So that means the Holy Spirit is in this flow. Shudatmanan wahanse me kriya karamin sitinawada dawase. And in that story e kathandare we can learn from Jesus. Jesus wahansegen apita boho de igena ganna puluwa. How he acted when there was a need. Avashyathawayak thibuna vita unwahanse kriya kale keseda. Last week we looked at how we act when we hear bad news. Giya sathi api aswa asubawadi aranchiyak paminiyahama Jesus wahanse pratichara dakwe keseda. But today we are going to look at from Jesus. Jesus wahansege jeevithen ada dawase api balanna. How do we act when there's a need which is a big huge need? Loku ithamatma vishala avashyathawayak tibenakota Jesus wahanse kriya kale keseda. Hallelujah. Amen. Remember we are just like Jesus. මතකද අපි යේසුස් වහන්සේ වගේ. So let's go to that story. අපි ඒ කතන්දරයට ඇතුල් වෙමු. It's from Matthew chapter 14. මත්තෙව් 14 වන පරිච්ඡේදයේ. From verse 15. 15 වන පදයේ සිට. Now this story about feeding the 5000. 5000කට කන්න දීම පිළිබඳව. Many of you have heard the story. අපි බොහෝ අය දන්නවා මේ කතන්දරේ. But do you know that this story is in all 4 gospels? ඒ සුභාරංචි පොත් 4ෙම මේ කතන්දරය අඩංගුයි. For it, you know, for the Holy Spirit to include the same story 4 times. 4 වතාවක් ශුද්ධාත්මයන්න් වහන්සේ එකම කතන්දරය මේ ආකාරයෙන් දමලා තිබෙනවා. It shows that it is a very important story. ඉතා වැදගත් කතන්දරයක් බව අපට හොඳටම පෙනී යනවා. There are many principles, spiritual principles that we could learn from this story. බොහෝ ආත්මික ප්‍රතිපatti අපට ඉගෙන ගන්න පුළුවන් මේ කතන්දරේ. Hallelujah. Hallelujah. So this morning we're going to see how we can meet any kind of need. Amen. ඕනෑම අවශ්‍යතාවයක් සපුරා ගන්නෙ කෙසේද කියලා මේ උදෑසන අපි බලන්නේ. Whether it be a financial need, ආර්ථික අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. Whether there's a need in your family, ඔබගේ පවුලේ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. Maybe it's a need, a challenge that is bothering you in your physical body, ඔබගේ ශාරීරිකව ඔබගේ මුහුණ දෙන අභියෝගයක් ඔබට කරදර කරනවා වෙන්න පුළුවන්. You know, we are just like Jesus. අපි යේසුස් වහන්සේ වගේමයි. If we follow the principles in this story, මේ කතන්දරේ ප්‍රතිපත්තිය ඔබ අනුගමනය කරා නම්, we will see our lives, we will not have any needs අපිට කිසිම unmet. කිසිම අවශ්‍යතාවයක් සපුරන්නේ නැතුව තිබෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. So let's look at this story. Verse 15. මේ කතන්දරේ දෙස බලමු. And when it was evening, සවස්සු කල. Now Jesus has been teaching from morning. උදෑසන සිට ජේසුස් වහන්සේ උගන්වමින් සිටියා. There were a lot of people there. බොහෝ සෙනඟ සිටියා. And they were not hungry, they were listening to Jesus with rapt attention. ඔවුන් බඩගින්න හිටියේ නැහැ, මහත් අවධානයෙන් ජේසුස් වහන්සේ ගැන කියා දුන්න දේ අහන් හිටියා. By evening the disciples noticed something. සවස්සු කල ගෝලයන්ට යම් දෙයක් ඒත්තු ගැනුණා. They noticed that it's already getting dark. දැන් රෑ වේගෙන එනවා කියලා උන්ට තේරුණා. They got afraid. Now what are we going to do with these people? දැන් මේ සෙනඟ එක්ක අපි කුමක්ද කරන්න යන්නේ කියලා ගෝලයන් පොඩ්ඩක් කලබල වුණා. So they came to Jesus. යේසුස් වහන්සේ වෙතට පැමිණියා. And they are telling Jesus what to do. යේසුස් වහන්සේගෙන් අහනවා මොනවද දැන් අපි කරන්නේ කියලා. Remember these disciples were not sheep yet. තාමත් මේ අය මේ ගෝලයන් බැටළුවන්ව සිටියේ නැහැ. They were really goats. එළුවන් වගේ තමයි හිටියේ. Because they were telling Jesus what to do. යේසුස් වහන්සේට කිව්ව මොනවද කරන්න කියලා. They said this is a desert place. දැන් මේක මේ නගරෙන් ගොඩාක් ඈත තැනක්. Jesus knew that. යේසුස් වහන්සේ ඒ ගැන දැනගෙන හිටියේ. And the time is now past. දැන් වෙලාවත් දැන් ප්‍රමාදයි රෑ වේගෙන එන්නේ. You think Jesus didn't know that? ඒක යේසුස් වහන්සේ දැනගෙන හිටියේ නැද්ද? Then he saying send the multitude away that they may go into their villages and buy themselves food. සමූහයා ගම්වලට ගොස් තමන්ට කෑම මිල දී ගන්නා පිණිස ඔවුන් යන්නට හැරිය මැනවයි කීවෝය. They were, you know, bringing suggestions from their carnal mind. ඔවුන්ගේ ඒ මාංශයෙන් ඔවුන් විසඳුම් ගෙනාවා යේසුස් වහන්සේට. See, when you have not grown in your spiritual life, ඔබගේ ආත්මික ජීවිතයේ ඔබ වර්ධනය වෙලා නැතිකොට, you will always think from the point of view of a carnal man. නිරන්තරයෙන්ම මානසික මිනිසෙක් හැටියට තමයි ඔබ සිතන්නේ. But Jesus said unto them, verse 16. දාසියවන පදේ යේසුස් වහන්සේ ඔවුන්ට කියා සිටියා. They need not depart. Give them something to eat. ඔවුන් යන්නට කමක් නැත. නුඹලා ඔවුන්ට කන්නට දීපල්ලා යේසුස් වහන්සේ. Could I have the amplified from here, please? අපි amplified පරිවර්තනය බලමු. So the disciples are bringing an idea. දැන් ගෝලයන් ගෙනෙනවා යම් අදහසක්. But Jesus is saying no. යේසුස් වහන්සේ කියනවා නැහැ. This is not what we are going to do. මේක නෙවෙයි අපි කරන්න යන්නේ. Jesus was concerned about them. යේසුස් වහන්සේ මේ සමූහය ගැන සැලකිලිමත් වුණා. In fact another if you look at another story Jesus says if they go some of them might faint because they are very weak. වෙනත් කතන්දරයක යේසුස් වහන්සේ කියනවා මෙවැනිම අවස්ථාවක ඔවුන් මේ ස්ථානයෙන් පිට වෙලා ගියොත් ඔවුන් ක්ලාන්ත වෙයි මන්ද ඔවුන් දුර්වල නිසා. Do you know that Jesus is concerned about everything in our lives? ඔබ දන්නවද යේසුස් වහන්සේ මහත් සැලකිල්ලක් දක්වනවා අපගේ ජීවිතේ සියලු කාරණා ගැන. He is concerned about what we eat and drink. අපි කන බොන දේ ගැන උන්වහන්සේ සැලකනවා. He is concerned about what we need in life. අපගේ ජීවිතයට අවශ්‍ය සියලුම දේ ගැන උන්වහන්සේ සැලකිලිමත් වෙනවා. He is somebody who cares for us. උන්වහන්සේ අපි ගැන සැලකනවා. The Bible says cast all your cares unto him because he cares for you. උන්වහන්සේ අපි ගැන සැලකන නිසා අපගේ සියලු අවශ්‍යතා උන්වහන්සේට බාර දෙන්න කියලා වචනය කියනවා. You know God cares for you. Do you know that? ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබ ගැන සැලකන බව? Sometimes you may feel nobody cares. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් කිසිම කෙනෙක් මා ගැන සැලකන්නේ නැහැ. But Jesus cares for you. නමුත් යේසුස් වහන්සේ ඔබ ගැන සැලකිලිමත් දක්වනවා. He cares for you. That's why he has brought you today to this place. අද දවසේ මේ ස්ථානයට ඔබව ගෙනල්ලා තියන්නේ යේසුස් වහන්සේ ඔබ ගැන සැලකිලිමත් වෙන නිසා. He cares about your emotional well-being. ඔබගේ හැඟීම් ශාස්ත්‍රය ගැන උන්වහන්සේ සලකනවා. You know, sometimes when we go through in life we are hurt and you know somebody might have hurt you. සමහර වෙලාවට අපගේ හැඟීම් ශාස්ත්‍රය අපේ ජීවිතේ ගමන් කරනකොට අපගේ හැඟීම් ශාස්ත්‍රයට බලපානවා යම් කෙනෙක් අපට දුක් දීලා. But If you turn to him, නමුත් අපි උන්වහන්සේ වෙතට හැරියොත්, and if you know that he cares for you, ඔබ දැනගත්තොත් උන්වහන්සේ ඔබ ගැන සලකන බව, you can come out of that hurt. ඒ දුකෙන් ඔබට එළියට එන්න පුළුවන්. You don't have to be defeated in that hurt. ඒ ඔබ ඒ දුක කනස්සලු වීම තුල පරාජිත වෙන්න අවශ්‍ය නැහැ. Hallelujah. Hallelujah. Say Jesus cares for you. ඔබ කියන්න යේසුස් වහන්සේ මා ගැන සලකනවා. Now verse 17. Da hatwana pade. So what did Jesus do to the disciples? Golayanta kumakda kare Yesus wahanse. He said you give something for them to eat. Oba golayanta kiwa oba yam deyak me ayata kanna denna. Hallelujah. The disciples were shocked. Golayan puduma una. Says this he said it is your responsibility. Obage wagakima kiyala Yesus wahanseta kiwa. Then the disciples said. Ye golayan kiwa we have nothing here. Kisima deyak neha api gawa. We have nothing here. Kisima deyak neha. So that means, you know, the disciples went round to check what they have. Golayan gihilla hamongema ahan nathi monawada kema monawat aahara thibenawada kiyala. So they say nothing here. Kisima deyak neha. But they say that nothing is 5 loaves and 2 fish. Namuth roti pahakui masun dedenekui thibenawa. There's nothing. Look at them. They say there's nothing and they say there's 2 loaves and 5 fishes. On kiyenawa mukut neha kanna dennata namuth roti pahakui masun dedenekui thibenawa kiyala kiwwa. Hallelujah. Hallelujah. Jesus said bring the nothing to me. Yesus wahanse kiwwa e nathi de oba ragena ma wetata enna. You know many times, you know, this is the way we think of life. සමහර වෙලාවට බොහෝ අවස්ථාවන් වල ජීවිතේ අපි සිතන්නේ මේ ආකාරයටයි. We think there is nothing that we have. අපි හිතනවා කිසිම දෙයක් අපට නැහැ. But that is not true. ඒක සත්‍ය නොවේ. There is something. යම් දෙයක් තිබෙනවා. There is something that we have. අපට ඇති යම් දෙයක් තිබෙනවා. Hallelujah. Hallelujah. There is something that we have that we do not see. අපි දකින්නේ නැති යම් දෙයක් අපට තිබෙනවා. We have something that we have that we have not noticed. අපි අවධානය යොමු කරලා නැති දැකලා නැති යම් දෙයක් අපිට තිබෙනවා. Hallelujah. And this loaves and fishes was the lunch of a little boy. ඒ කුඩා කොළු වෙකුගේ ඒ දවල් ආහාරය තමයි මේ තිබුණේ. Hallelujah. Hallelujah. And Jesus said bring that to me. යේසුස් වහන්සේ කිව්වා ඒ දේ මා වෙතට රැගෙන එන්න. Remember there's a large crowd. මතකද මේ සමූහයක් ඉන්නවා මේ ස්ථානයේ. There was 5 loaves small loaves and 2 small fishes. රොටි පහයි ඒ කුඩා ඒ මසුන් දෙදෙනෙකුයි සිටියා. Hallelujah. Hallelujah. Verse 19. 19 වෙන පදේ. Then he ordered the crowds to recline on the grass. උන්වහන්සේ සමූහයාට තනකොළ පිට හිඳ ගන්නට අනකොට. So here was Jesus giving some instruction now. නැවත වතාවක් යේසුස් වහන්සේ දැන් උපදේශයක් දෙනවා. The loaves and the fishes the little boy brought now. දැන් කුඩා දරුවා ගෙනාවයි රොටි සහ මසු. He brought his whole lunch to Jesus. ඔහුගේ දිවා ආහාරය යේසුස් වහන්සේ වෙතට ගෙනාවා. And Jesus is giving instructions of order. යේසුස් වහන්සේ උපදේශයක් දෙමින් මෙතන අණ කරනවා. In another story it says he ordered 50s and 100s to be separated. වෙනත් කතන්දරයේ යේසුස් වහන්සේ අණ කරනවා ඒ සිය බැගින් නැත්නම් 50 බැගින් 50 දෙනා බැගින් වෙන වෙනම වාඩි වෙන්න කියලා. Now look at what is happening. කුමක්ද වෙන්නේ මේ ස්ථානේ? Now I want you to see with your spiritual eyes now. අපේ ආත්මික ඇස් වලින් අපි දැන් දකිමු. Imagine you are a disciple that day. එදා දවසේ ඔබ ගෝලයක් වෙලා හිටියා නම්. Hallelujah. Maybe if you were one of the multitudes. ඒ සමූහයේ අතරේ ඔබ හිටියා නම්. Maybe you are the little boy. නැත්නම් ඒ කුඩා කොළුව වෙන්න පුළුවන් ඔබ. You don't know what is going to happen. දැන් මොකක්ද වෙන්නේ යන්නේ මෙතන? Maybe the multitudes even did not know what's going to happen. සමූහයා දැනගෙනවත් ඉන්නේ නැතුව ඇති කුමක්ද වෙන්නේ යන්නේ කියලා. But the disciples were very keen to know what's going to happen now. ඕලෑන් ඉතාමත් උනන්දුවෙන් බලාගෙන හිටියා දැන් මොකක්ද වෙන්නේ යන්නේ කියලා. Because the master is now, you know, getting into action. ඒ දැන් ස්වාමීන් වහන්සේ යම් ක්‍රියාවක යෙදී සිටිනවා. Their eyes were fixed on Jesus. යේසුස් වහන්සේ කෙරෙහිම ඇස් යොමු කරගෙන හිටියා. I want your eyes to be fixed on Jesus this morning. මේ උදැසන ඔබගේ ඇස් යේසුස් වහන්සේ වෙතම යොමු කරන්න. And he took the 5 loaves. ඒ රොටි පහ රැගෙන. and took the two fish. මස්ුන් දෙදෙනාත් රැගෙන. Can you see that? ඔබ දැක්කද ඒක? He takes the five loaves. ඒ රොටි පහ යේසුස් වහන්සේ ගන්නවා. And he takes the two fish. ඒ වගේම මස්ුන් දෙදෙනාත් ගන්නවා. And looking up to heaven. ස්වර්ගයේ දෙස බලාගෙන. Can you see Jesus looking up to heaven? ඔබ දකිනවද? යේසුස් වහන්සේ දැන් ස්වර්ගයේ දෙස බලාගෙන සිටිනවා. And he gave thanks and blessed. උන්වහන්සේ స్తుති දී ආශිර්වාද කොට. Hallelujah. Hallelujah. He gave thanks. උන්වහන්සේ స్తుති දුන්නා. What did he give thanks to? කුමක් උදෙසාද යේසුස් වහන්සේ స్తుති දුන්නේ? What the disciples said there is nothing. ඒ ගෝලයන් කිව්වා කිසිම දෙයක් නැහැ කියලා. But Jesus took this little thing. Now යේසුස් වහන්සේ ඒ කුඩා දේ නැහැ කියලා කියපු දේ රැගෙන and he gives thanks to the father. දෙවියන් පියාණන් වහන්සේට స్తుති දෙනවා. Hallelujah. Hallelujah. And he blessed it. ආශිර්වාද කරා. And he broke the loaves. ඒ දෙ කඩා, රොටි කඩා. And he broke the loaves. ඒ රොටි කඩා. The disciples saw Jesus giving thanks. ගෝලයන් දැක්කා යේසුස් වහන්සේ స్తుති දෙනවා. They saw Jesus blessing with words. වචන වලින් ආශිර්වාද කරනවා දැක්කා. Hallelujah. Hallelujah. They heard the words. ඔවුන්ට ඇහුණා ඒ වචන. Hallelujah. Hallelujah. And he saw him breaking. දැන් ඒ රොටි කඩනවත් ගෝලයන් දැක්කා. He broke this bread. ඒ රොටි කැඩුවා. And as he was breaking. ඒ දෙ කැඩපු අතර and as he was giving to the disciples goleante de bar dunna they saw something was happening yam deyak siddha una e vita they saw something is happening yam deyak siddha una something strange is happening puduma deyak amuthu deyak siddha una he broke and gave the first disciple palaweni goleata dunna e de then he gives a second disciple deweni goleata dunna e de there is more now he's giving the third disciple then edi wenawa pramanaya thunweniya he gives the fifth disciple six seven hayweniyata dunna and as he was breaking and giving උන්වහන්සේ හැමෝන්ටම මෙහෙම බෙදා දුන්න ගෝලයන්ට it was multiplying ප්‍රගුණත්වයට පැමිණියා it was multiplying ප්‍රගුණත්වයට පැමිණියා hallelujah hallelujah praise god ප්‍රශංසා වේවා you know what do we do with the little ඒ කුඩා දේ සමග අපි කුමක්ද කරන්නේ what do you do with the little that you have අපිට ඇති කුඩා දේ සමග අපි කුමක්ද කරන්නේ you know many people complain බොහෝ අය මැසිවිලි දොඩවනවා they complain own massively dodonawa with what they do not have ownta natti de pilibandawa they what they complain about what they do not have ownta natti de pilibandawa own massively dodonawa but they do not thank god for what they have ownta atti de pilibandawa deviyan wahanseta stuti karanne ne in this story Jesus is teaching us me kathandare yesus wahanse apita ugannanawa he is training us api puhunu karanawa whatever small we have කුඩා දේ අපට ඇති whatever little that we have අපට ඇති කුඩා ප්‍රමාණය we must learn to give thanks අපි స్తుති දෙන්න ඉගෙන ගන්න අවශ්‍යයි hallelujah there's something that we can give thanks to යම් දෙයක් තිබෙනවා අපිට స్తుති දෙන්නට පුළුවන් hallelujah hallelujah you know thank god දෙවියන් වහන්සේට స్తుති there's so much to thank god බොහෝ කාරණා තිබෙනවා දෙවියන් වහන්සේට స్తుති hallelujah hallelujah thank him for everything ඉත හැම දෙයක් ගැනම උන්වහන්සේට స్తుති දෙන්න. We can thank God for our family. අපගේ පවුල ගැන දෙවියන් වහන්සේට స్తుති කරන්න පුළුවන්. අපගේ ඒ භාර්යාව නැත ස්වාමි පුරුෂයා ගැන අපිට స్తుති කරන්නට පුළුවන්. We can thank God about our children. අපගේ දරුවන් පිළිබඳව පුළුවන් දෙවියන් වහන්සේට స్తుති කරන්න. You know that there's something good in everybody. ඔබ දන්නවද හැම කෙනෙක් තුළම යහපත් දෙයක් තිබෙනවා. Hallelujah. Hallelujah. You might think this person is bad. ඔබ හිතන්න පුළුවන් මේ පුද්ගලයා නරකයි. But if you see with the eyes of God. නමුත් දෙවියන් වහන්සේගේ ඇස්වලින් ඔබ බැලුවොත්. You will see something good in that person. යහපතක් ඔබ දකිනවා මායේ මේ පුද්ගලයාගේ. So give thanks about him. එම නිසා ඒ පුද්ගලයා ගැන ඔබ స్తుති දෙන්න අවශ්‍යයි. ඒ අය ගැන ඔබ స్తుති දෙන්නට අවශ්‍යයි. Don't complain. Massively dodanna tepa Don't complain Massively dodanna tepa You know thank God for everything that you have Obata athi sielu de gana deviyan wahanse You know some people are used to complaining Samaharaya purudu vela thibena nitharama massively dodanna All the time they are complaining Nitharama massively dodawana They even serving God and complaining Deviyan wahanse tat seve karamin massively dodawana Oh God I'm serving you for so many years. Ane swamini mechchara avurudu gananawak oba seve karanawa. I'm serving you for so many years. Mechchara avurudu gananawak obata seve karanawa. No people asking where is your husband? Manushya ahana kohedo obage swami purushya? You didn't catch it. You know people I'm serving you for so long. මෙච්චර අවුරුදු ගණනාවක් තිස්සේ මම ඔබට ඔබ වහන්සේට සේවය කරනවා. Why has God not given you a child? The people asking. ඇයි මට දරුවෙක් දීලා නැත්තේ කියලා මිනිස්සු අහනවා. you are complaining now to God. දැන් මැසිවිලි දොඩවන දෙවියන් වහන්සේට. You are complaining to God. Your prayer has become a complaining session. ඔබගේ යාඥාව මැසිවිලි දොඩීමේ කාලයක් බවට පත් වෙලා. Your prayer, you know, God is fed up with your prayer life because you are complaining. ඔබගේ යාඥා කාලය ගැන දෙවියන් වහන්සේට දැන් ඇති වෙලා මන්ද ඔබගේ යාඥා කාලය ඒ මැස්විලි දොඩන කාලයක් වෙලා ඇති නිසා. Give thanks to God. දෙවියන් වහන්සේට ස්තුති දෙන්න. Give thanks to God in everything. හැම දෙයක් තුළම දෙවියන් වහන්සේට ස්තුති දෙන්න. Because it is the will of the Father. එය පියාණන් වහන්සේගේ කැමැත්තයි. You know, why is thanksgiving so important? ඇයි ස්තුති දීම ඊට වැදගත් වන්නේ? The Bible says it is the will of the Father. එය පියාණන් වහන්සේගේ කැමැත්ත නිසා. We learned the other day that when we do the will of the Father. දෙවියන් වහන්සේගේ පියාණන් වහන්සේගේ කැමැත්ත අපි ඉෂ්ට කරන විට. When you speak the will of the Father. පියාණන් වහන්සේගේ කැමැත්ත අපි කතා කරනකොට. The Holy Spirit works on our behalf. අමෙන් ශුද්ධාත්මයන් වහන්සේ අපි වෙනුවෙන් ක්‍රියා කරනවා. Hallelujah. Did you hear from Pastor Andrew? Pastor Andrew ගෙන් ඔබේ දේ ඇහුවද? The Father's will. පියාණන් වහන්සේගේ කැමැත්ත. The Father's vision. පියාණන් වහන්සේගේ දර්ශනය. When we speak according to that vision. ඒ දර්ශනයට අනුකූලව අපි කතා කරමු. The Holy Spirit acts on our behalf. ශුද්ධාත්මයන් වහන්සේ අපි වෙනුවෙන් ක්‍රියා කරනවා. So what is impossible? කල නොහැකි දේ නොපුළුවන් දේ. When we give thanks. අපි ස්තුති දෙනකොට. Becomes possible. Hallelujah. වෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Be a thankful person. ස්තුති දීමේ කෙනෙක් වෙන්න. We give thanks to God. දෙවියන් වහන්සේට ස්තුති දෙන්න. What you give thanks for what you have. ඔබට ඇති දේ ගැන දෙවියන් වහන්සේට ස්තුති දෙන්න. Don't complain about what you don't have. ඔබට නැති දේ ගැන ඔබ මැසිවිලි දොඩන්න. Hallelujah. Hallelujah. See, when you give thanks. ඔබ ස්තුති දෙනකොට the Holy Spirit begins to fill you up. ශුද්ධාත්මයන් වහන්සේ ඔබව පුරවනවා. But when you complain. නමුත් ඔබ මැසිවිලි දොඩනකොට you become a carnal person. ඔබ මාංශයෙන් කටයුතු කරන මිනිසෙක් වෙනවා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. You know, it's time to stop complaining. ඒ මැසිවිලි දොඩවීම දීම නවත්තන්න වෙලාව ඇවිල්ලා තිබෙනවා. It's time to give thanks. දෙවියන් වහන්සේට ස්තුති දෙන්න වෙලාව පැමිණිලා තිබෙනවා. The next person is time to give thanks to God. එහා පැත්තේ දෙකනට කියන දෙවියන් වහන්සේට ස්තුති දෙන්න වෙලාවයි දැන්. Hallelujah. Hallelujah. You know, thank God for everybody. හැම කෙනෙක් ගැනම දෙවියන් වහන්සේට ස්තුති දෙන්න. Even your enemies thank God if you have any enemies. ඔබට සතුරන් ඉන්නව නම් ඒ අය ගැනත් ඔබ ස්තුති දෙන්න. The moment you start to thank God your enemies will you know become nothing. ඔබ ස්තුති දෙන්න පටන් ගත්ත මොහොතේ දෙවියන් වහන්සේට ඔබගේ සතුරන් නැති වෙනවා. Those enemies will become your friends. ඒ සතුරන් ඔබගේ යහළුවන් බවට පත් වෙනවා. Hallelujah. Hallelujah. Thank God for your pastor. ඔබගේ සභා පාලකතුමා පිළිබඳ දෙවියන් වහන්සේට ස්තුති කරන්න. Hallelujah. Hallelujah. See, the one you do not thank. ඔබ ස්තුති නොකරන දේ you will complain. පිළිබඳව ඔබ මැසිවිලි දොඩනවා. Hallelujah. Praise God. So Jesus spoke words of blessing. දෙවියන් යේසුස් වහන්සේ ආශිර්වාදේ වචන කතා කරා. As he gave thanks. උන්වහන්සේ ස්තුති දුන්න විට and as he broke, as he blessed and broke. උන්වහන්සේ ආශිර්වාද කොට ඒ රොටි කැඩුවාම the miracle took place. හාස්කම සිද්ධ වුණා. Remember now the disciples are watching. දැන් ගෝලයන් බලාගෙන හිටියා. They were watching now they want to copy Jesus. දැන් ජේසුස් වහන්සේව අනුගමනය කරන්න උන්වහන්සේ කරන දේම කරන්න මේගොල්ලෝ copy Jesus. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්නේ ජේසුස් වහන්සේව copy කරන්න. Hallelujah. So they saw and they did the same now. ඒගොල්ලෝ ගෝලයන් උතේ දේම කරා. As they broke and as they thank as they broke what happened? ඔවුන් රොටි කඩමින් ස්තුති කරාම මොකක්ද උනේ? The miracle continued. Hallelujah. ආස්කම දිගින් දිගටම සිද්ධ වුණා. Hallelujah. Hallelujah. It continued the flow of increase was more and more and more. ඒ වැඩිවීම ප්‍රගුණත්වයට පැමිණීම දිගින් දිගටම සිද්ධ වුණා. Hallelujah. Hallelujah. Next verse 20. 20 වෙනි පදය. And they all ate and were satisfied. සියලුම කා තෘප්තියට පැමිණෝය. They all ate and satisfied. ඒ සියලු අය කා තෘප්තියට පැමිණියා. Now before I go into that. ඒකට යන්න ප්‍රථමේ. I said copy Jesus. මං කිව්වා යේසුස් වහන්සේව ඔබ අනුගමනය කරන්න copy කරන්න. You know one of the things that we need to copy Jesus about එක කාරණාවක් තමයි අපි යේසුස් වහන්සේව අනුකරණය කළ යුතු was his attitude of servanthood උන්වහන්සේගේ ආකල්පය ඒ සේවක හදවත You know, that is one thing that really struck me in my early days of Christianity. Mage kithunu gamane mul kale mama e de allagatta. And I held on to that all these years. Me avurudu gananawak tisse mama e de allagena thibena. In Matthew 20 verse 27 and 28. Matthew pote 20 wana parichede 27 saha 28 padawala Jesus said Yesus wahanse something so important. Itha wedagath deyak kiya sitiya. He said, but whoever wishes to be great among you must be your servant. Nubala atare yamek pradhaniya wennata kemathi nam ohu nubalaage daasaya wanneya. He says, whosoever desires to be the first among you must be your slave. Yam kenek prathamaya wenna hadanawa nan ohu daasayek viya yutui prathamayen. Just as son of man came not to be waited to be served but to serve. Hallelujah. Manushya putraya sevaya labannata nowa sevaya karannatada paminiyeya. So we need to have this desire of Jesus. Yesus wahansege mema aashawa api thabagena sitiyutu. This consciousness, this attitude of Jesus. Me danaganeema me aakalpaya api thabagathiyutui. To serve the Lord and to serve others. Deviyan wahanseyata sevaya kirima saha annayata sevaya kirima. You know, when you start to serve, that is when you have started to mature. ඔබ සේවය කරන්න ආරම්භ කරාම තමයි ඔබගේ පරිණතභාවය ආරම්භ කරන්නේ. Until then you are a baby Christian. එතෙක් ඒ වෙනකන් ඔබ කිතුණු බිලින්දෙක්. You know, babies always say me me me me. නිතරම බිලින්දන් කියන්නේ මම මම මම කියලා. Who wants ice cream? Me me me. කාටද අයිස් ක්‍රීම් ඕන? මට මට මට. Who wants cake? කේක් කාටද ඕන? You see, it's always me first. මම තමයි ඉස්සෙල්ලා. You know, when you are a child, you are me first. Oba daru ekkota bilind ekkota obata thamai issara wenna awashya. But as you grow in the Lord, oba deviyan wahanse thula vardhane wenakota, you see, as you see Jesus, Yesus wahanse wa oba dakinakota, you learn to be like him. Un wahanse wage wenna oba igena gannawa. You want to put others first. Hallelujah. Annaiwa idiriyata damannata oba igena gannawa. You want to see an opportunity to serve. සේවය කරන්න අවස්ථාවන් ඔබ සොයා බලනවා. Hallelujah. And you know, Hallelujah. To serve is the greatest privilege. මහත් වරප්‍රසාදයක් සේවය කරන්න කියලා ඔබ ඉගෙන ගන්නවා. Hallelujah. Hallelujah. If the pastor has asked you to do something, සභාපාලකතුමා යම් දෙයක් කරන්න ඔබට කිව්වනම්, that is a great honor and a privilege for you. ඒ මහත් ගෞරවයක් වරප්‍රසාදයක් ඔබට. If you say, well, I don't know why pastor is always telling me to do this and that. Pastor මේ ඇයි මටම කියන්නේ කියලා ඔබ හිතනවනම්, and any others, why is he telling me only? වෙන කෙනෙක් නැද්ද ඇයි මටම කියන්නේ කියලා ඔබ හිතනවනම්, you must congratulate yourself. Pastor has asked you because he knows you are the best person for that. ඔබ ඔබටම සුබපතා ගන්න අවශ්‍යයි පාස්ටර් ඔබට නිතරම යම් දේවල් කියනවා නම් ඒ කියන්නේ ඔබ තමයි ඒ දේ කරන්නට සුදුසුම තැනත්තා. Be enthusiastic about serving. ඔබ උද්‍යෝගීමත් වන්න සේවය කිරීම පිළිබඳව. Be enthusiastic about serving the Lord and serving others. දෙවියන් වහන්සේටත් අන් අයටත් සේවය කිරීම පිළිබඳව ඔබ මහත් උද්‍යෝගයෙන් සිටින්න. You know, that is where your promotion comes. එතන තමයි ඔබගේ උසස් වීම පැමිණෙන්නේ. So when you come to church, just don't be a member of the church only. සභාවට පැමිණියහම ඔබ නිකන් සභාවේ සමාජිකයෙක් ඕ නිකන් ඔහෙ ඉන්න එපා වෙලා. You know, expecting others to do for you. අන් අය ඔබට සේවය කරනකන් ඔබ බලාගෙන ඉන්න එපා. Others to visit and see how you are. ඔබ බබහැ දැකලා ඔබ කොහොමද කියලා හොයා බලන්න. Oh, call in the, hello brother, කොහොමද? How are you? නිතරම දුරකතන ඇමතුම් ලැබමින් කොහොමද කියලා ඔබ ගැන සොයා බලන්න. Why didn't you come to church? ඇයි ඔබ සභාවට ආවේ නැත්තේ? අයියෝ, I missed you so much. අනේ මට ඔබ මිස් වුණානේ ගොඩක්. And so you need this encouragement constantly. නිතරම ධෛර්යමත් කිරීම අවශ්‍ය නම් ඔබට. That is good if you are a new Christian. අලුත් කිතුනුවෙක් නම් ඒ දේ යහපත්. But as you grow up. නමුත් ඔබ වර්ධනය වන විට. You learn to see what is the need and you are the person to meet that need. ඔබ යම් අවශ්‍යතාවයන් දැකලා ඒ අවශ්‍යතාවය සපුරන්නට ඔබ තමයි සුදුසුම තැනට. Just like Jesus. යේසුස් වහන්සේ වගේම. He saw the need. These people are hungry. යේසුස් වහන්සේ අවශ්‍යතාවය දැක්ක මේ සෙනඟ සමූහය කුසගින්නෙන් සිටින්නේ. The easy thing was to send them home. ලේසිම දේ තමයි ඒ අය ගෙදර යවන්න. But he said we must meet this need. නමුත් යේසුස් වහන්සේ කිව්වා ඔවුන්ගේ අවශ්‍යතාවය අපු සපුරාලන්නට අවශ්‍යයි. Hallelujah. Hallelujah. And he told the disciples, you are the one to meet the need. ගෝලයන්ට කිව්වා ඔබ තමයි මේ අවශ්‍යතාවය සපුරාලිය යුත්තේ. And I will teach you how to do it. මම උගන්වන්න යන ඔබ කෙසේද මේ දේ කරන්නේ. Hallelujah. Hallelujah. Look at that, what have, let's go back to the story. නැවත වතාවක් ඒ කතන්දරයේ දෙසට. Are you with me? ඔබ මා සමගද? Where are we now? දැන් අපි කොහෙද සිටින්නේ? Everyone has eaten now. හැමෝම දැන් And they were satisfied. තෘප්තියට පැමිණුණා. They were satisfied. ඔවුන් තෘප්තියට පැමිණුණා. You know when Jesus meets your need. Yesus wahanse obage avashyathawaya sapuruwa. You will always be satisfied. Oba nirantarayenma thruptiyata paminenawa. You will not only be filled but you will be satisfied. Oba purna wenawa pamanak nevey oba thruptiyata paminenawa. Hallelujah. Hallelujah. You know don't look for another man to fulfill your need. Tawat manushyek pitipase yanne pa obage avashyathawaya sapuralannata. Don't expect your husband your wife to fulfill all your needs. Obage swami purusha naththam baaryawagen balaporottu wenne pa obage sielu avashyathawayan sapuralannata. Some single people are thinking the day I get a husband I'll be satisfied. සමහර ඒ තාම විවාහ වෙච්ච නැති අය හිතනවා අනේ මට ස්වාමි පුරුෂයෙක් නැත්තම් භාර්යාවක් ලැබුණ දවසට මම තෘප්තියට පැමිණෙවි. The people who are married they say if I was single I would have been satisfied. විවාහ වෙලා ඉන්න අය හිතනවා අනේ මම තනිව හිටියනම් මම තෘප්තියට පැමිණෙයි කියලා. Glory! In only Jesus can satisfy. යේසුස් වහන්සේට විතරයි ඔබව තෘප්තියට ගේන්න පුළුවන්. You can eat the most you know wonderful buffet. හොඳම කෑම භෝජනය ඔබට කන්න පුළුවන්. And the next day you say you know in yesterday I didn't enjoy it. ඊට පස්සේ දවසේ ඔබ කියන You having a big stomach upset now. ඒක මම භුක්ති විඳින්නේ නැහැ දැන් බර. You are running to the toilet. දැන් නිතරම වැසිකිළියට යනවා. Because you are not satisfied. ඇයි ඔබ තෘප්තියට පැමිණියේ නැහැ? It only God can satisfy you. දෙවියන් වහන්සේට විතරයි ඔබව තෘප්තියට පමුණවන්න පුළුවන්. Hallelujah. Hallelujah. You know Jesus has he specializes in satisfying people. Amen. යේසුස් වහන්සේ ඒ විශේෂඥතාවය දරනවා මනුෂ්‍යව තෘප්තියට පැමිණීම. You know that's why so many people follow him. ඒකයි බොහෝ සෙනඟ උන්වහන්සේව කරන්නේ. මුළු ලෝකෙම you know not because people don't have problems මනුෂ්‍යට ප්‍රශ්න නැතුව නෙවෙයි do you know that you can follow Jesus and still have challenges ඔබ දන්නවද යේසුස් වහන්සේව අනුගමනය කරමින් තවමත් අභියෝග තිබෙන්න පුළුවන් but there is something in your heart in your spirit you are satisfied නමුත් ඔබගේ හදවතේ ආත්මයේ යම් දෙයක් තිබෙනවා ඔබ තෘප්තියට පැමිණෙනවා when he meets that need උන්වහන්සේ ඔබගේ අවශ්‍යතාවය you are filled and you are satisfied සපරුවහම ඔබ පූර්ණත්වයට පැමිණෙනවා පමණක් නෙවෙයි ඔබ තෘප්තියට පැමිණෙනවා hallelujah hallelujah don't look for man මනුෂ්‍ය දෙස බලන්න එපා you know, don't look for even your children to satisfy you ඔබගේ දරුවන් මතවත් යැපෙන්න you know sometimes we want our children to do well We want our children to do well in their studies. ඔබගේ දරුවන් මත යැපෙන්න එපා ඔබගේ තෘප්තිය ලබා ගන්නට අපි සමහර වෙලාවට බලාගෙන ඉන්න අපේ දරුවන් හොඳට අධ්‍යාපන කටයුතු කරා. We have many dreams about our children. බොහෝ සිහින තබාගෙන ඉන්නවා දරුවන් ගැන. But if you have not learned to fulfill you know your dream through Jesus through Jesus වහන්සේ තුලින් ඔබගේ සිහිනය සැබෑ කරන්න ඔබ ඉගෙනගෙන නැත්නම් you be disappointed one day ඔබ කලකිරීමටපත් වෙන එක දවසක් hallelujah hallelujah because only Jesus can satisfy you Jesus වහන්සේට පමණයි පුළුවන් ඔබව තෘප්තියට පමුණවන්න and they ate and were satisfied මේ සෙනඟ සමූහයා ආහාර කාලා ඔවුන් තෘප්තියට පැමුණා praise God ප්‍රශංසා වේවා and those who ate were about 5000 men 5000ක් පමණ පුරුෂයන් මේ කෑම කෑවා not including women and children කාන්තාවන් සහ දරුවන් ඇතුළත් ව නැතිබුනේ නැහැ just imagine හිතන්න In those days they didn't count the women and children. ඒ කාලේ කාන්තාවන් සහ දරුවන් ගණන් කරේ නැහැ. Because they thought they were not important. ඔවුන් වැදගත් කියලා හිතුවේ නැති නිසා. All thank God we are living in 2017. දෙවියන් වහන්සේට ස්තුති වේවා අපි 2017 වසරේ දැන් ඉන්නේ. But did you know that it was a child who brought that fish and the loaves? ඔබ දැක්කද එතන කුඩා පුතෙක් තමයි ඒ රොටි සහ මසුන් රැගෙන ආවේ. He was not considered important. ඔහුට වැදගත් කමක් දුන්නේ නැහැ. But he was the one that God used. His giving was the one that God, Jesus blessed and thanked. දෙවියන් වහන්සේ පාවිච්චි කරේ ඒ කුඩා දරුවගේ ආහාර වේල ඒ දේ තමයි උන්වහන්සේ ඒ අවශ්‍යතාවය සපුරාලන්නට ප්‍රගුණ කරන්නට පාවිච්චි කරේ. You know that's why I'm very interested in the little children's giving on our building project. ඒක තමයි මම වඩා උනන්දු වන්නේ කුඩා දරුවන්ගේ දීම පිළිබඳ අපගේ ගොඩනැගිලි ව්‍යාපෘතිය. You know, whatever they bring, doesn't mind they are not in the super category or the passionate category. Whatever they bring, we are going to give thanks and bless it. Amen. ඒ කුඩා දරුවන් මොන ප්‍රමාණයක් මුදල් රැගෙන ආවත් අපි දෙවියන් වහන්සේට ස්තුති කළා අපි ඒ දේ ගෙනෙන්න යනවා. Hallelujah. There were 5,000 men. 5000ක් පුරුෂයන් සිටියා. So that means there would have been lot of women as well. බොහෝ කාන්තාවන් ඒ කියන්නේ ඉන්න ඇති. So at least let's say there were normally there are more women than men. සාමාන්‍යයෙන් ඕන තැනක කාන්තාවන් වැඩියෙන් ඉන්නවා පුරුෂයන්ට වඩා. Especially in churches, but our church we have even, I think, we have quite a number of men as well. Congratulations. Hallelujah. ඒක කියන්නේ. අපේ සභාවේ සමව ඉන්නවා පුරුෂයන් සහ කාන්තාවන්. Hallelujah. Hallelujah. See, that's not something unique in our church. විශේෂත්වයක් අපේ සභාවේ එක. And there were children in those days, you know, families had lot of children. ඒ වගේම බොහෝ දරුවන් හිටියා පවුල් වලේ කාලේ. So you can estimate how many do you think would have been there? කී දෙනෙක් විතර ඉන්නද ඔබ කීයක් කියලා හිතනවා? At least 15,000, 20,000. අතුමගානේ 15,000ක් 20,000ක් විතර ඉන්න ඇති. This is amazing. පුදුමයි. This is amazing. පුදුමයි. With 5 loaves and 2 fishes. ඒ රොටි පහෙන් සහ මාසුන් දෙන්නේ. That a little boy brought. Kuda puta genapu. The miracle took place. Has kama siddha una. Can you see it? Oba dakinawade. I want you to see today. Oba ede dakinna ada dawase. That nothing is impossible with God. Deviyan wahanseta kala nohaki kisima deyak naha. You might be thinking today. Oba ada dawase sitannata puluwan. I have a lot of debt to pay. Boho nayabaren mama sitina. My situation is hopeless. Mage e vaathavarane kisima balaporothuwak gena denne neha. You must think, Pastor, my need is so big. Oba hitan kiyanna puluwan Pastor mage awashyathave itha vishalai. I want you to know it's not too big for God. Mama kemathi oba danaganne obage awashyathave vishala wedi neha deviyan wahanseeta. Hallelujah. Hallelujah. With God all things are possible. Deviyan wahanse samaga siyalla kala haki. Hallelujah. Hallelujah. In this story there are so many little lessons we can learn. Me kathandare thula kuda bohu paadam apata igena ganna puluwan. Pastor Ravi already mentioned some of them. Pastor Ravi kihipayak gana kiwwa. One of the just 2-3 things I want to give. Never say I don't have. Kavadakwat kiyanne pa man ma langa neha. Mata neha. Yeah, never say I don't have. Kavadakwat kiyanne pa mata neha kiyala. Because that is a lie. E boruwak nisa. Hallelujah. Hallelujah. The Bible says if you are a child of God. Bible ekena oba deviyan wahansege daruwek una. All things are yours. Siyalla obage. Hallelujah. Hallelujah. All things are yours. Siyalla obage. If you can see it. Obede dakkanam. If you can see it. Obede dakkanam. You can have all things in this life. Me jeevithaye obata siyalla laba ganna puluwan. The second thing. Devani karanam. Never complain. මැසිවිලි දොඩන්න එපා කවදාක්වත්. Never be a complainer. කවදාක්වත් මැසිවිලි දොඩන කෙනෙක් වෙන්න එපා. But be a person who gives thanks. ස්තුති දීමේ කෙනෙක් වෙන්න. Hallelujah. Hallelujah. You know, thank people. මනුෂ්‍යට ස්තුති කරන්න ඕන. You know, if somebody does something not good to you, say thank you. යම් කෙනෙක් ඔබට යහපතක් කරා නම් ස්තුති කරන්න. You know, even a little thing. පොඩි දෙයක් වෙන්න පුළුවන්. You know, to give thanks you don't need somebody to do something big. විශාල දෙයක් යම් කෙනෙක් ඔබ වෙනුවෙන් කරන්න අවශ්‍ය නැහැ ඔබට ස්තුති දෙන්න. Give thanks always. නිරන්තරයෙන්ම ඔබ ස්තුති දෙන්න. Never estimate 30 never estimate what God can do in your life. Underestimate, sorry. ඔබ දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතයේ කළ හැකි කිසිම දෙයක් ඔබ අඩුතක් සේරු කරන්න එපා. Never underestimate what God can do. කවදාකවත් දෙවියන් වහන්සේට කළ හැකි දේ ඔබ අඩුතක් සේරු කරන්නට එපා. Amen. Amen. Because he can do everything in your life. මන්ද උන්වහන්සේට සියල්ල කළ හැකි නිසා ඔබගේ ජීවිතය. Hallelujah.